අද දවසේ ඔබ ඉදිරියේ සිටීම මට මහත් ගෞරවයක් ආශිර්වාදයක් ඒ වගේම මම මහත් වගකීමක් කොට සැලකනවා I consider it a great honor to be before you and a blessing hallelujah ප්‍රථමයෙන් මාව මෞකසටත් ප්‍රථමයෙන් ඉඳලා අද දවසේ උදෙසා සූදානම් කරපු තෝරාගත් දෙවියන් වහන්සේට මම මහිමේ දෙන්න කැමති before I was conceived in my mother's womb I know God chose me I like to give glory to him විශේෂ වූ පුද්ගලයන් කිහිප දෙනෙකුට ස්තුති කරන්නට therefore I like to thank a few people hallelujah ප්‍රථමයෙන් මගේ ආත්මික නායකයන් දෙපළට පාස්ටර් රොෂාන් පාස්ටර් ලිස්ට මම මුළු හදවතින් ගෞරව ගෙනෙන්න කැමති මෙවැනි වගකීමක් මාව විශ්වාස කරලා මට බාර දුන්න එක ගැන first of all I like to thank my spiritual leaders pastor roshan and pastor lis that they gave me such a responsibility that they trusted me with his word own ada dawasa enatekku tav idiriyatat mata boho de aathmikawa igannuwa prayogikawa saha uganwala tibenawa puhunu karala tibenawa mawa saha ounge kapawime pratipalayak lesa ada dawase mam me sthane sitinawa they have taught me many things practically spiritually so much in my life and as a result I'm standing here today. ඒ වගේම අද දවසේ මට විශේෂ වූ දවසක් මන්ද මගේ දෙමාපියන් මේ ස්ථානයේ සිටිනා මට මහත් ගෞරවයක් අද දවසේ මගේ දෙමාපියන් සිටීම. Hallelujah. It's such an honor that my parents are with me today. මම කැමති හිතෝබෙදේශයේ 22 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ දෙස බලන්න. I like to turn to Proverbs chapter 22 verse 6. දරුවෙකු සුදුසු මාර්ගෙහි පුහුණු කරන්න එවිට ඔහු වයස්ගත වූ කලත් එයිනහක් ව නොයන්නේය. Train a child in the way he should go and when he is old he will not turn from it. මේක තමයි මගේ දෙමාපියෝ කරේ මං වෙනුවෙන්. This is what my parents did on behalf of me. ඔවුන් කුඩා කලපටන් මාව දෙවියන් වහන්සේගේ මාර්ගවල ගෙනාපු නිසා. From my childhood they brought me in the ways of the Lord. සුදුසු මාර්ගයේ මාව ගෙනාපු නිසා. They train me in the right path අද දවසේ මට මෙහෙම හිටගන්න පුළුවන්කම තිබෙනවා I could stand in this manner because of that thank you dada thank you mama hallelujah ඒ වගේම මේ ගමනේදී මට අමතක කරන්න බැරි තවත් පුද්ගලයක් සිටිනවා there is another person that I cannot forget in my journey අද දවසේ අය මාත් සමග මේ ස්ථානයේ සිටගෙන සිටීම මට මහත් ගෞරවයක් මට මහත් ශක්තියක් ඒ වෙන කවුරුත් නෙමෙයි පාස්ටර් නිරංජලි It's a great strength and honor that she's standing with me here Hallelujah මේ සභාවේ මට ප්‍රථම මගේ ආත්මික අත්විවරම දැම්මේ පාස්ටර් නිරංජලි Pastor Niranjali she put the first spiritual foundation in this church in my life. Randaya mage me sabhave prathama naayikawa lesa katayutu kara. She was my first disciple, my leader. Mata matakai e kale aya man wenuen kapawuna. She was committed to me. Man wenuen yaaknya kara ada dawase yaaknya karana. Still she is praying for me. E wage ma mama daragena aawa. She brought me she bore me and brought me saha mata devyan wahanse tule hari de hari margaye pennwa she showed me the right path in the lord aya mage jeevithaye aathmikawa nositinta dawase mama me sthane nah if she was not with me spiritually in my life I wouldn't be here ekisa eta gaurava karanta kemathi thank you pastor ranjaliya hallelujah e wage ma tawat ek pudgalayak inna mage jeevithaye kotasak ohu saha api de dena meka maanshayak මම කැමති මේ වෙලාවේ another person that I want to give honor respect he is one with me hallelujah ඒ තමයි මගේ ස්වාමි පුරුෂයා that's my husband asanka hallelujah අද දවසේ මම කැමති යටහත්ව මගේ ස්වාමි පුරුෂයාට ගෞරව කරන්නට humbly I like to give respect to him මන්ද ඔහු අද දවසේ එනතෙක් මට මං වෙනුවෙන් මේකට සූදානම් වීම වෙනුවෙන් මහත් කැපවීම විශාල කැපවීම කරා ඒ දේවල් ප්‍රීතියෙන් කරා මට මහත් ශක්තියක් අසංක he had to make a lot of sacrifices in order for me to prepare for this day he is such a strength in my life අප දෙදෙනා එකට සේවය කිරීම ඉතාමත්ම අනර්ගයි serving god together is such a great thing a privilege to me hallelujah අවසාන වශයෙන් මම ස්තුති කරන්න කැමතියි මගේ සෛල දෙකේම සියලුම සමාජිකාවන්ටත් ඒ වගේම මං වෙනුවෙන් යාඥා කරපු කැපවෙච්ච සහ මාව ධෛර්යමත් කරපු අනාගත වාක්‍ය කියපු හැම කෙනෙක් ගැනම මම දෙවියන් වහන්සේ ඉදිරියේ ස්තුතිවන්ත වෙන්න කැමති මුළු හදවතින්ම I like to thank my two sales as well as those who committedly they prayed for me and spoke prophetic words over my life I want to thank you as well. Hallelujah. කී දෙනෙක් උද්‍යෝගයෙන් අද දවසේ සිටිනවද වචනය අසන්නට? How many of you are excited to receive the word of God? මම අද දවසේ උද්‍යෝගයෙන් සිටිනවා ඔබට වචනය ගෙන ඒමට. I am excited this morning to bring the word of God before you. ප්‍රථමයෙන් යාඥා කරමු. Hallelujah. ආදර දෙව් පියාණනි Heavenly Father, අද දවසේ ඔබ වහන්සේ අප උදෙසා සූදානම් කළ භෝජනය ගැන ස්තුති ස්වාමිනේ. I want to thank you, Heavenly Father, for the word that you have prepared for us. වහන්සේගේ ජීවනයේ වචනය ගැන මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ. Father, I thank you for the word of life. සුදාත්මනි අද දවසේ වහන්සේගේ සියලු සත්‍ය කරා දේව වචනයේ සියලු සත්‍ය කරා අපිව මඟ පෙන්වව මැනව. Holy Spirit, lead us this morning. In order to receive your word. අද දවසේ ඔබ වහන්සේගේ වචනය ලබන්ට අපේ හදවත් අපේ ආත්මය සූදානම් අපේ මනස සූදානම්. Holy Spirit, our hearts and our minds are ready to receive the word this morning. ස්වාමීනි අද දවසේ අපි ඉගෙන ගන්නා වූ කාරණාවල් ඒ ආත්මිකව ක්‍රියාවට දැමීමට අවශ්‍ය ඇදහිල්ල අද දවසේ ඔබ වහන්සේ ගොඩනගන නිසා ස්තුති. Heavenly Father, we thank you because you are giving us the faith in order to receive the word of God and to put it into action this morning. අද දවසේ ඔබ වහන්සේම මේ කාලය පාවිච්චි කරන්ට. Holy Spirit, you use this time. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. In the mighty name of Jesus. Amen. Hallelujah. Hallelujah. Hallelujah. ඉතින් අපි අනර්ග දේශනාවක් ඇහුවා ගිය සතියේ ඔබට මතක ඇති පාස්ටර් රවි අපට අනර්ග වූ දේශනාවක් ගෙනාවා. Last week we listened to a fantastic message by Pastor Ravi. Hallelujah. Hallelujah. අපි ඒකේ මම කැමති අද කොටසට යන්න ප්‍රථම පාස්ටර් රවි අපිත් සමග බෙදාගත යම් කාරණාවල් ඔබට මතක් කරන්ට. Before I continue with my talk, I like to remind you what Pastor Ravi shared last Sunday. Pastor Ravi 2 Timothy 3:16 කතා කරන්ට පටන් ගත්තා. He shared from 2 Timothy chapter 3 verse 16. වචනේ අපිට තිබෙන ප්‍රයෝජන හතරක් ඔහු ගෙනාවා. Advantages of the word of God. ඔබ කී දෙනෙකුට මතකද මේ ප්‍රයෝජන හතර? How many of you remember these four benefits of the word of God? Hallelujah. කාටවත් මතක නැද්ද? Do you remember? Yes. Hallelujah. හැමෝටම මතකයි. Hallelujah. මේ පළවෙනි කාරණාව ලෙස වචනය තුලින් අපිට තියෙන ප්‍රයෝජන ප්‍රථම ප්‍රයෝජනේ උපදේශයන් ලැබීමට ආත්මික කාරණාවන් උදෙසා අපි උපදේශ ලබනවා දේව වචනයෙන්. The first point was instructions concerning the things of God. Hallelujah. දෙවෙනි කාරණාව ලෙස අපි ඉගෙන ගත්තා තරවටු කිරීම හා පාපය හේතු ගැන්වීම. Second advantage was rebuke and conviction of sin. වෙනත් වචන වලින් කිව්වොත් අපිට වැරදුණු ස්ථාන වචනය තුලින් අපිට පෙන්වලා දෙනවා. To show us where we are wrong by the word of God. ඒ වගේම තුන්වෙනි කාරණාව වැරදි නිවැරදි කර ගැනීම කීකරුකම තුල විනයානුකූල වීම. The third point was correction of error and discipline in obedience. තවත් පරිවර්තනයකින් ගෙනල්ලා පාස්ටර් රවි අපිට පෙන්නවා ඇද වෙච්ච තැන් අපේ ජීවිතේ කෙලින් කරගන්න දෙවියන් වහන්සේගේ වචනේ උපකාරී වෙනවා. From another translation Pastor Ravi taught us that the word of God helps us to straighten our lives in the areas that it needs to be straightened. Hallelujah. හතරවෙනි කාරණාව ලෙස ධර්මිෂ්ඨකම තුල පුහුණු කිරීම. Fourth advantage, training in righteousness. තවත් පැහැදිලි කිරීමක් කරොත් අපේ ආශාවන්ට අපේ බලාපොරොත්තු වලට අපිව පාලනය කරන්ට ඉඩ නොදී දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව අපිව ක්‍රියා කරවීම. Not allowing our desires, our passions to rule us or control us, but allow the Holy Spirit to guide us in His plans. Hallelujah. මේක තමයි කාරණා හතර. These are the advantages he shared. ඒ වගේම ගොඩනැගීම ගැන පාස්ටර් රවි කතා කරා. Also Pastor Ravi spoke about building our lives. Moses කූඩාරම කොහොමද ගොඩනැගුවේ? How Moses built the tabernacle. David Solomon කොහොමද මාලිගාව ගොඩනැගුවේ? How David and Solomon built the temple. ඒක පැහැදිලි ලෙස පාස්ටර් රවි තුලින් දෙවියන් වහන්සේ අපිට ගෙනාවා. Hallelujah. Pastor Ravi explained this to us clearly. මේක එදා දවසේ කතා කරනකොට දෙවියන් වහන්සේ මගේ හදවතට දාපු දෙයක් තමයි. This is what God spoke to me through that. අපි දෙවියන් වහන්සේගේ මාලිගාවයි. We are the temple of God. අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. Our body is the temple of the Holy Ghost. Hallelujah. ඒක දේව වචනේ කියනවා. It's mentioned in the word of God. ඉතින් ඒ අපි ගොඩනගන්නේ කොහොමද? How do we build our lives? හරියට සාලොමොන්ට, දාවිඩ්ට, ඒ මොසෙස්ට දෙවියන් වහන්සේ කියපු ආකාරයටම තමයි අපි ගොඩනගන්නේ. God told Solomon, David and Moses the same way we need to build our lives. Hallelujah. මොකද්ද ක්‍රමේ? දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් අපට පින්තූරයක් දෙනවා. First of all, God gives us a vision, a picture. අපගෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම අපට දෙනවා. God's plan for our lives. කොහොමද දෙන්නේ? දේව වචනය තුලින්. How does he give this plan for our lives through the word of God? අපේ නියම පින්තූරය, අපේ ජීවිතයේ නියම සැලැස්ම තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලයි. Hallelujah, the picture of our lives, it's in the word of God. දෙවියන් වහන්සේ පින්තූරය විතරක් දීලා වට ඕන විදිහට ගොඩනගන්න කියලා අතහැරලා දානවද? Does God give us the picture and tell us to build just the way we want? නෑ දෙවියන් වහන්සේ පින්තූරයේ සැලැස්ම විතර අපි කොහොමද යන්නේකට අවශ්‍ය අමුද්‍රව්‍ය දේව වචනය තුලින් අපට දෙනවා. God gives us the material needed in order to build our lives through the word of God. ඒ අමුද්‍රව්‍ය ලබා ගන්න කොහොමද කියලා දේව වචනයට අනුව අපට දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. Also he leads us, he tells us how to get these materials from the word of God. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ මාලිගාව නැමැති අපේ ගොඩනැගෙන්න අවශ්‍යයි මේ සැලැස්ම අරගෙන මේ අමුද්‍රව්‍ය අරගෙන මේව පාවිච්චි කරලා අපේ ජීවිතය අපි ගොඩනගන්න අවශ්‍යයි. We need to receive these materials from the word of God and according to the as per the word of God we need to build our lives. Hallelujah. Hallelujah. ඔබ සෝදානන්ද ඔබේ ජීවිතේ ගොඩනගන්න අද දවසේ ඔබට දෙවියන් වහන්සේ දෙන්න යන වචනය තුලින්. Hallelujah. Are you ready to build your lives according to the word of God? You are receiving Hallelujah. This morning. Hebrews 11:3, we learned how we could build our lives or frame our lives with the words spoken by us. දැනට අපි සිටින්නේ අපි රාමු කරපු තැන තමයි අපේ වචන වලින්. We are who we are as a result of the words spoken by us. නමුත් මොකක්ද අපිට තියෙන සුබ පණිවිඩය අපේ අනාගතේ අපේ අන් සියලු දේ අපට දැන් අවශ්‍ය විදිහට දකින්න අවශ්‍ය විදිහට වචනයට අවශ්‍ය විදිහට අපට රාමු කරලා තියන්න පුළුවන්. What's the good news that we have this morning that our future that we can speak into being our future with the words we speak. අපි අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ දකින ආකාරයට දැකලා ඒ ආකාරයට කතා කරලා අපි අපේ ජීවිතේ රාමු කරන්න අපට හැකියාව තිබෙනවා. We need to see what the word of God says about our lives and we need to speak that into being. Hallelujah. අපේ අනාගතය, අපේ ශාරීරික සෞඛ්‍යය, our body, අපේ ආර්ථිකය, our health, අපේ විවාහය, දරුවන්, රැකියාව, ව්‍යාපාරය, our occupation, maybe our business. මේ දේවල් අපට පුළුවන් රාමු කරන්න. We can frame these things. මේ රාමු කරලා ඊට පස්සේ අපි දිගටම මේ ප්‍රකාශ කිරීම තුල ඇදහිල්ලෙන් ගමන් කරනවා නම් අපේ ජීවිතයේ මේ ආකාරයටම යන්ට යනවා. නමුත් අපි මේ රාමු කිරීම හදිසියේවත් අපිට යනකොට අපිට දැනෙන දේ මත අපි හැඟීම් ගැන කතා කරා දැනෙන දේවල් මත අපි ප්‍රකාශ කරපු දේවල් වෙනස් කරොත් මේ රාමෝ කැඩිලා අපේ ජීවිතේ රාමුවෙන් පිටපණින්ට යනවා. We need to speak our life we need to speak life and speak according to the word of God what the word of God says about us. We need to speak over our lives and we need to frame our world according to the word of God. But as we walk in the direction of our life, if we give in to our feelings, we will lead to destruction. Hallelujah. ඒක නිසා ඔබ රාමු කරපු දේ ඔබ මතක තබා ගන්න අවශ්‍යයි. We need to remember how we have framed our lives. ඒ වගේම ඔබ ජීවිතේ හරි දිශාවට හරවන්නේ කොහොමද? වැරදි දිශාවක යනවා නම් කොහොමද අපි ඒක හරි දිශාවට හරව ගන්න කියලා පාස්ටර් රවි කතා කරා. Pastor Ravi spoke as to how we if we are going in the wrong direction in life, how we could turn and go in the right direction. Hangim shastran gana itamatma anargalesa apata a action dala pastor ravi igannu apata amathaka novana aakarayata. With all the actions he taught us about the feelings that we could have and giving to ahara pilibanda roga danena vita food about sickness kope anagathaya gana biya me wage karanawal about fear of our future. උදාහරණ ලෙස ඔබට මතක ඇති ඒ බීමත් රියදුරා ඔටුවා මතක් වෙනවද ඔබට? Hallelujah. The drunkard driver, the camel. Hallelujah. The examples that he gave us. ඉතින් අද දවසේ මම පටන් ගන්නට යනවා. Today I'm going to begin. Hallelujah. ඔබේ හැඟීම් වලට ඔබ පණ පොවන්ට එපා. එහෙමත් නැත්නම් ඔබේ හැඟීම් ඔබ පෝෂණය කරන්ට එපා. Don't give in to your feelings. Don't nurture or feed your feelings. Hallelujah. කොහොමද අපි අපේ හැඟීම් පෝෂණය කරන්නේ? How do we feed our feelings? ඔබ සිතන ආකාරයට. The way we think. අපේ සිතිවිලි වලින් තමයි අපේ හැඟීම් පෝෂණය වෙන්නේ. Our thoughts will lead to nourishing our feelings. සිතිවිල්ලකින් තමයි හැඟීම පටන් ගන්නෙ. From a thought the feelings begin. ඒ හැඟීම පෝෂණය වෙන්නේ දිගින් දිගටම පැමිණෙන සිතිවිලි වලිනුයි. continuously as we think on those lines that these feelings will take control. Yes. Hallelujah. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි as an example ඔබට දැන් සිතෙනවා සභාවේ කවුරු හරි ඔබට කැමති නැහැ. නැත්තම් ඔබේ නෑදෑයෙක් එහෙමත් නැත්තම් ඔබේ යාළුවෙක් ඔබට කැමති නැහැ කියලා හිතෙන්න පුළුවන්. You think someone in the church they don't like you or it could be a relative you think oh that person doesn't like you. ඇයි සමහර ලාවට කතා කරපු නැති නිසා නැත්තම් නාවිච්චු නැති නිසා. Maybe that person didn't smile with you, maybe he didn't speak to you. ඉතින් ඔබ හිතනවා මෙයා දැන් මට කැමති නැහැ. ඉතින් ඔබට සමහර විට දුක හිතෙනවා, සමහර ලාවට තරහ යනවා. මේ දෙකම හැංගීම. You might feel sad or you might be angry about it. ඊට පස්සේ මේ සිතු මේ හැංගීමට තවත් සිතුවිලි දෙනවා. මෙයා තවත් තරහ ඇති කරනවා. නැත්තම් තවත් දුක වැඩි කරනවා. මේ වගේ වැඩිපුර දේවල් සිතුවිලි තුරින් පැමිණෙනවා. By thinking on those lines and giving to these feelings, more thoughts will be added to your feelings. ඉතින් මේ සිතුවිලි දිගේ ඔබ හැංගීමුත් යනවා. As per these thoughts your feelings will also continue. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඇත්තටම මේ මිනිස්සයාට ඔබත් සමග ප්‍රශ්නයක් තිබිලත් නැහැ. ඔබට මේ මිනිස්සයාත් සමග ප්‍රශ්නයක් තිබිලත් නැහැ. But actually if you look at it he has never had a problem with you and you never had a problem with that person. නමුත් මේ සිතවිලි මේ හැඟීම් කරනකොටගෙන අවසානයේදී ඔබගේ සම්බන්ධතාවයට මහත් විනාශයක් සිදු වෙනවා. But as a result of these thoughts and feelings your relationship to that person has been affected badly. නෑ මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. This is not God's will for your life. ඔබේ මානසිකත්වයේ විය යුත්තේ කුමක්ද? What should be your mentality? ඔබේ මානසිකත්වයේ විය යුත්තේ your mentality should be ඕන කෙනෙක් අකමැති වෙච්ච දේ. Whoever who dislikes me. කවුරු මට අකමැති වුණත් whoever who dislikes me. මම හැමෝටම කැමති. Hallelujah. I'm going to like everyone. Hallelujah. මම හැමෝටම කැමති. මේක තමයි මගේ මානසිකත්වයේ විය යුත්තේ. This should be my mentality. Hallelujah. ඔබ සම්පූර්ණ කිතුණුවෙකු නම් if you are a complete christian අපි ඉගෙනගත්තේ ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල අපේ ජීවිතය ගෙන යන්නේ කොහොමද කියලා our theme is living in god's perfect plan for your life ඉතින් ඔබ සම්පූර්ණ කිතුණුවෙකු නම් ඔබ if you are a perfect christian ඔබ හැඟීම් වලට වහලෙක් නෙමෙයි don't be a slave to your feelings ඔබේ සිතිවිලි වලට ඔබ වහලෙක් නෙමෙයි don't be a slave to your thoughts ඔබේ ශරීරයට ඔබ වහලෙක් නෙමෙයි you're not a slave to your body ඔබ වහලෙක් වෙනවා නම් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයට විතරයි hallelujah you will only be a slave to the word of god hallelujah මොකද ඒ වචනය තමයි ඔබට හොඳම ගෙවීම කරන්න යන්නේ hallelujah the word of god will only be a blessing in your life ඉතින් අපි දෙවන කොටසට දැන් තමයි අතුල් වෙන්න යන ඔබගේ ජීවිතයේ උදෙසා ඇති දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම තුල ජීවත් වීම කොටස දෙක now I'm going to begin living in god's perfect plan for your life part 2 මේ සැලැස්ම තුල ජීවත් වීමේදී තවත් බලපාන ප්‍රධාන කාරණාවක් තමයි අපේ ආර්ථිකය. In living in this perfect plan for our lives, a bigger area that affects our lives is our finances. ඉතින් ඔබේ ආර්ථිකය ගැන තිබිය යුතු ප්‍රථම කාරණාව නම් ඔබේ ආර්ථිකය තුල විනයක් තිබිය යුතුයි. You need to have discipline in your finances. මේ විනයක් තිබීමට අපි කළ යුතු කාර්ය පහක් ගැන මම ඔබත් සමග බෙදා ගන්න යන අද දවසේ. I have 5 points as to how we could have be disciplined about our finances. ඔබේ ආර්ථිකයට විනයක් ඇති කරගන්න ඔබ ප්‍රථම කාරණාව යම් පුරුදු වෙනස් කරගෙන ආර්ථිකය ගැන නව මානසිකත්වයක් ගොඩනගා ගත යුතුයි. First point is changing certain habits and developing a new mentality over your finances. ආර්ථිකය ගැන අපට තිබිය හැකි නරක පුරුදු මොනවද? What are the bad habits we could have with Hallelujah. Regard to our finances? උදාහරණ මම පෙන්වන්නට යන උදාහරණයක් ලෙස සමහර මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ණයට ඉල්ලන්න ණයට ගන්න අතමාරු කරගන්න some people are so used to borrowing money රුපියල් 100 වෙන්න පුළුවන් 200 500 1000 සමහරවිට 5000 වෙන්න පුළුවන් මිනිස්සු අතමාරු කරගන්නවා අපි එහෙම කියනවා සිංහලෙන්නේ people are so used to borrowing අපි අතමාරු කරලා අන්තිමේ පඩිය ලැබුණාම මාසෙ පුරාම මෙහෙම අතමාරු කරගන්නවා පඩිය ලැබුණාම අපිට ගන්න පඩියත් මදි මේ අතමාරු කරගත්තේවා නැවත ඒ අයට දෙන්න at the end of the month when we look at our purse we will realize we have borrowed more than our income මේක පුරුද්දක් වෙලා තියෙනවා මිනිස්සුන්ට this has become a habit to certain people. එහෙමත් නැත්නම් තවත් සමහර අය ඉන්නවා දැන් ණය වෙලා එයාගේක පියවන්න මෙයාගෙන් ඉල්ලනවා. මෙයාගේක පියවන්න එයාගෙන් ඉල්ලනවා. Another thing that they do is they borrow from one person. Then because they don't have enough money to settle that person, they get money from another person and give that person. ඊට පස්සේ මොකද වෙන්නේ? පඩිය ගත්තාම තමන්ට මතක නැහැ කොයි කෙනාටද දෙන්න ඕනේ කියලා. When you get your salary at the end of the month, you can't even remember to whom you have to give return money. මේ වගේ දේවල් අපි පුරුදු වෙනවා ජීවිතේ සමහර වෙලාවට. These are certain habits that certain people have. ඇයි මේ වගේ දේවල් අපි පුරුදු වෙන්නේ? මේක අපේ හිඟකමේ මානසිකත්වයක්. This is a mentality we have about lack. අපිට හිඟකමේ මානසිකත්වයක් ගොඩ නැගිලා මට නැහැ මම ඉල්ලන්න ඕනේ අරයට තියෙනවා එයාගෙන් ඉල්ලන්න ඕනේ මේක තමයි මානසිකත්වය. This is a poverty mentality that people have continuously that they need to borrow if not that they can't manage with what they have. Pastor Roshan කියනවා බංකොලොත් මානසිකත්වය. ඒක තමයි මේක. This Pastor Roshan says this is a mentality to be broke. ඉතින් මෙහෙම මානසිකත්වයක් තිබෙනකන් අපට කෙතරම් මුදල් අපි පෙව්වත් අපට ඒකෙන් වැඩක් ප්‍රයෝජනයක් ගන්න දෙන්නේ නැහැ. As long as you have this kind of mentality, however much you earn, it will not be a blessing to you. සමහර අයගේ මේ මානසිකත්වය කොච්චර දුර දිග ගිහින්ද කිව්වොතින් තමන්ගේ බංකොලොත්භාවය ගැන විහිළු කරනවා. Some people are so used to it and it has become such habit to them. මුදල් ගැන යමක් කතා කරන්න ගියාම කියලා මගේ සාක්කුවේ හිලක්නේ. They always say that they have a hole in the pocket. එහෙම නැත්නම් කියනවා clean suit e unata empty pocket kiyala. They say clean suit empty pocket. මොකද මේ clean suit make a joke out of it. මොකද මේ clean suit empty මගේ ඇඳුම නම් පිරිසිදුව තියෙනවා e unata mage saakkuwa nan his mukut naha. What does it mean clean suit empty pocket? I'm dressed well but I have nothing inside my pocket. මම ඔබට කියනවා ඔබේ ජීවිතය ගැන ඔබ විහිළු කරන්න එපා. Don't joke about your life. මන්ද ඔබ කරන හැම ප්‍රකාශයක්ම ඔබේ ජීවිතය ගොඩනගන අමුද්‍රව්‍යයක්. ඔබට අසනද? Every word that you speak over your life, it those words are used as material to develop your life. මම නැවත කියනවා ඔබේ හැම ප්‍රකාශයක්ම Every confession that you make over your life, ඔබේ ජීවිතය ගොඩනගන අමුද්‍රව්‍යයක්. It's a material to develop your life. ඒක නිසා ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති කරන්න ධාරිතාවක් තිබෙන කිසිම දෙයක් ගැන ඔබ විහිළු කරන්න එපා. Don't make it a joke. If there's anything or any word that can impact, that has the capacity to impact or affect your life, don't joke about it. නැවතත් මම ඒක කියනවා ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති කිරීමට ධාරිතාවක් තිබෙන කිසි දෙයක් ගැන ඔබ විහිළු කරන්න එපා. If there is anything that has the capacity to build your life, don't joke about it. මොන වගේ දේවල් වලටද ජීවිතයට බලපෑමක් ඇති කරන්න ධාරිතාවක් තිබෙන්නේ? What can I give you some example? What can you think of? ඔබගේ ආර්ථිකය, your finances, ඔබගේ ශරීර සෞඛ්‍ය, your ඔබගේ විවාහය, your marriage, ඔබ කරන ආත්මික සේවයන්, your spiritual, your responsibilities, your ministry, your relationships, hallelujah, ඔබේ පවුල, your family, මේ දේවල් ගැන ඔබ විහිළු කරන්න එපා. Don't joke about these things. ඔබේ ආර්ථිකය ගැන ඔබේ මානසිකත්වය ඔබ වෙනස් කරගත යුතුයි. Your mentality about your finances, නිරන්තරයෙන් ඔබට තිබෙන බවට මානසිකත්වයක් ඔබ ගොඩනගා ගත යුතුයි. You need to have the mentality that you have. ඊළඟට දෙවන කාරණාවට අපි යන්ට යනවා. දෙවෙනි කාරණාව අපේ විනයක් තබා ගන්නට අපේ ආර්ථිකය ගැන ඔබ සන් have discipline in our finances second point ඔබ sannivedanayedi විශිෂ්ට ලෙස වචන පාවිච්චි කර යුතුයි භාවිතා කළ යුතුයි in your communication speak excellently අපි ඇවිල්ලා දැන් අයහපත් දේ වෙනුවට යහපත් දේ කරන මනුෂ්‍යයන් නෙමෙයි we are not people that do instead of bad we do good නමුත් කවුද එහෙනම් අපි? අපේ යහපත් දේ වෙනුවට විශිෂ්ට දේ කරන අය. Hallelujah. We do excellent things instead of good things. ඒක නිසා අපේ sannivedanayedi අපි විශිෂ්ට ලෙස අපේ වචන භාවිතා කළ යුතුයි. Therefore we need to use our words excellently in communication. අපි යහපත් දේවලට එහා දේවල් කතා කරන්න අවශ්‍යයි. We need to speak beyond good things, good words. මම ඒක පැහැදිලි කරන්න උදාහරණ දෙකක් ගේන්න යනවා. මම හිඟකම කතා කරා නම් මෙතෙක් කල් අපි ආර්ථිකය ගැන කතා කරන නිසා. If you spoke lack about your life, all these years of your life. අපි ණය ගැන කතා කරා නම් මෙච්චර කල්. If you spoke about debt. දැන් ඒ ණය බරින් මම නිදහස් නම් මම දැන් කියනවා මම ණය බරින් out of debt now. මම දැන් ණය බරින් නිදහස්. I am out of debt now. මේ අයහපත් දැන් මට මැනේජ් කරන්න පුළුවන්. මෙහෙම කියනවනේ. I can manage. මේක ඇවිල්ලා අයහපත් දේ යහපත් ලෙස කතා කිරීමයි. This is speaking good about the bad things. කොහොමද අපි විශිෂ්ට ලෙස කතා කරන්නේ? Instead how can we speak excellently? අපේ ආර්ථිකය ගැන. About our finances. දෙවියන් වහන්සේ තුල මම සඵලවත්. මට කිසි හිඟයක් නැහැ. ස්වාමින් වහන්සේ මගේ එඬේරාය. ඒක නිසා මට කිසි හිඟයක් නැහැ. The Lord is my shepherd. I shall not be in want. He provides for me, I'll never lack. අපේ කතාව විශිෂ්ට කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයයි. How can we make our speech or communication excellent through the word of God? Hallelujah. තවත් උදාහරණයක් ගත්තොත් මම මෙතෙක් කල් රෝගය නම් මම කතා කළේ. If I spoke about sicknesses all this time. මම අසනීපෙන් හිටියා දැන් මට සනීපයි. I was sick, now I'm better. මේ මොකද? මේ අයහපත් දේ යහපත් ලෙස කතා කිරීමයි. So bad thing you're speaking as good. නමුත් දැන් අපි කතා කරන්නේ විශිෂ්ට ලෙස මොකද්ද විශිෂ්ට කතාව Now we should speak excellently what how can we speak about it මට දිව්‍ය සුවය තිබෙනවා දිව්‍ය සුවය මගේ උරුමයයි යේසුස් වහන්සේගේ කස පහර වලින් මම සුවය ලබා ඇත hallelujah by the stripes of Jesus I am healed divine healing is my inheritance this is the excellent way of communicating hallelujah මන්ද අපි ජීවත් වෙන්නේ වෙනස්ම නීති මාලාවකටයි because we are living in a new set of laws වෙනස්ම රාජ්‍යයකට අනුවයි because we are living according to a different kingdom මන්ද වචනේ කියන අපි මේ ලෝකයේ ජීවත් වුණත් මේ ලෝකයට අයිති නැහැ කියලා hallelujah because the word of god says that we even though we live in this world we don't belong to this world අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගීක ස්ථානවල හිඳවලා තිබෙනවා hallelujah seated in the heavenly realm with Christ. ඒක තමයි අපේ ස්ථානය. එතනින්ද තමයි අපි කතා කරන්න ඕනේ. That's our place. We need to talk from there. මං අසන්නට කැමති ඔබගෙන් ප්‍රශ්නයක් ඔබ ආත්මිකව වර්ධනය වුණ කෙනෙක්ද? Are you grown spiritually? ඔබ එහෙමත් නැත්නම් තවත් වචනයක ඔබ බාල වයස ආත්මික බාල වයස පහු කරලා තිබෙනවද? Or have you passed the stage of being nephews? එහෙනම් ඔබේ භාෂාව ඔබ වෙනස් කරන්න අවශ්‍යයි. Spiritual babies. ඔබේ භාෂාව එහෙනම් ඔබ වෙනස් කරන්න අවශ්‍යයි. We need to change our language. ස්වර්ගීක භාෂාව, දේව රාජ්‍ය භාෂාව ඔබ කතා කරන්න පටන් ගන්න අවශ්‍යයි. We need to speak the heavenly language or the kingdom language. ඔබ දැන් කියන්ට මම කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ. I'll never be broke. මම හිඟකම ප්‍රතික්ෂේප කරනවා. I rebuke lack. මම මට නිරන්තරයෙන් සියලු දේ සඳහා මුදල් තිබෙනවා. Hallelujah. I have money for everything. Hallelujah. මෙසේ ප්‍රකාශ කරා දැන් ඔබ ඊට පස්සේ මම යනවා තුන්වෙනි කාරණාවට. දැන් ඔබ ප්‍රකාශ කරා ඔබට තිබෙනවා මේ තිබීම ක්‍රියාවට දමන්න අවශ්‍යයි. We spoke that we have. Now we need to be a possessor. තිබීම ක්‍රියාවට දැමීම තමයි තුන්වෙනි කාරණාව. We need to practice having finances. Hallelujah. තිබීම ක්‍රියාවට දාන්න ඔබ කළ යුතු ප්‍රථම දේ නම් ඉතිරි කළ යුතුයි. In order to practice having finances Number 1 what should we do we need to start saving මේක ඉගෙන ගන්නකොට මේක මටත් අලුත් දෙයක් වුණා දෙවියන් වහන්සේ පුදුම විදිහට මට පෞද්ගලිකව මේ කාරණාවල් ගැන කතා කරා First of all God spoke to me because this is a new thing he spoke to me in a fresh way ඉතිරි කරන්න පටන් ගන්න to start saving ඉතින් ඔබේ දසයෙන් කොටස ඔබ වෙන් කරාට පසුව once you set aside the 10% for God ඔබේ වැටුපෙන් තවත් දසයෙන් කොටසක් ඔබ ඉතිරි කරන්නට එහෙමත් නැත්නම් ඔබට පුළුවන් වෙයි 120ක් 150ක් ඔබට ඔබගේ වැටුපෙන් ඉතිරි කරන්න පුළුවන් දේ ඔබ ඉතිරි කරන්න පටන් ගන්න අවශ්‍යයි. From your salary or from your income you could start saving 10% 20% මේ දේ ඔබ හොඳට අසා ගන්නට මේ දැන් ඔබ මේ ඉතිරි කරන්නේ ඒ බැංකුවේ පොලිය බලාගෙන නෙමෙයි. You don't save expecting the interest return. මෙතනින් මම සඳහන් කරන්නේ බැංකුවේ පොලිය වැදගත් නැහැ කියන එක නෙමෙයි. I don't say that the interest is not important. වැදගත්. It is important. අනිවාර්යයෙන්ම ඒ මුදලට පොලියක් වැටෙන නිසා තමයි අපි දාන්නේ. නමුත් අපේ focus එක අපේ අවධානය ඇවිල්ලා කීයක් පොලිය ලැබෙනවද මේකේ පොලිය අනුපාතය කීයද මේක නෙමෙයි අපේ අවධානය. Our main focus should be not the interest income that we will receive through the saving. අපි ඉතිරි කළ යුත්තේ ආර්ථික විනයක් අපේ ජීවිතය ගෙන ඒමටයි. We save in order to have discipline in our finances. මන්ද බැංකු පොලිය දෙස බලාගෙන අපි ඉතිරි කරෝතින් ඒකේ බැංකු පොලිය අඩු වෙනකොට අපි අධෛර්යමත් වෙලා සමහර වෙලාවට ඉතිරි කිරීමත් නතර කරන්න පුළුවන්. If we save just because of the interest as in for inflation if it comes down then we will be discouraged. ඒක නිසා ඔබ ආර්ථික විනයක් උදෙසා ඉතිරි කරන්ට. In order for a spiritual discipline, financial discipline, we need to save. Hallelujah. හතරවෙනි කාරණාවට මම යනවා. Fourth point. ඔබට තිබෙන දේ ඔබ හඳුනා ගන්නට. Identify what you have. අපි යන්ට යනවා බයිබල් පද කිහිපයක් බලන්න. We are going to look at few Bible verses. ප්‍රථමයෙන් නික්මයාම හතරවෙනි පරිච්ඡේදය දෙස අපි බලමු. Exodus chapter 4. අපි දකිනවා පළවෙනි පදයේ සිට අපි පොඩ්ඩක් කියවමු. එවිට මෝසෙස් උත්තර දෙමින් එහෙත් බැලුව මැනව ඔවුන් මා විශ්වාස නොකොට මාගේ හඬට ඇහුම්කම් නොදී ස්වාමින් වහන්සේ නුඹට නොපෙනුන සේකයි කියනවා ඇතැයි කීය. Exodus chapter 4 verse 1 Moses answered, What if they do not believe me or listen to me and say the Lord did not appear to you? මේ මොකද්ද මේ අවස්ථාව අපි දකිනවා මෝසෙස්ව දෙවියන් වහන්සේ කැඳවනවා ඒ පාරාවෝගෙන් නැත්නම් මිස්ර දේශයෙන් ඊශ්‍රායෙල් සෙනග ගලව ගන්නට ඔහුව කැඳවන අවස්ථාව ගැනයි මේ කතා කරන්නේ. God is calling Moses to save his people. ඒ ඔහුට කතා කරපුවාම මෝසෙස් කියනවා මේ මිනිස්සු මම කියන දේ ඇහුවේ නැත්තම් මොකද්ද කරන්නේ ඔබ වහන්සේව ඇත්තටම දැක්කේ නැහැ කිව්වොත් මම මොකද කරන්නේ මාව විශ්වාස කරේ නැත්තම් Many questions here he is insecure he's telling God what if they don't believe me what if they say that you didn't send me එහෙම කියනකොට දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ දෙවෙනි පදේ what did God tell him in verse 2 දෙවෙනි පදේ දෙවියන් වහන්සේ කියන්නේ එවිට ස්වාමීන් වහන්සේ නුඹේ අතේ තිබෙන්නේ මොකක්ද යොහුගේ නැසුසේක hallelujah then the Lord said to him what is that in your hand නුඹේ අතේ තිබෙන්නේ මොකක්ද what is that in your hand hallelujah hallelujah මේක හරි පුදුම කතන්දරයක් මේ මොසෙස් කියනවා මේ මිනිස්සු මාව විශ්වාස කරයිද මේ සෙනග මම ගලවන්නේ කොහොමද මේ වගේ අහනකොට දෙවියන් වහන්සේ කියන ඔබේ අතේ තියෙන ඔහු හිතුවා ඔහුගේ මනසෙන් මම දැන් කතා කරන්නේ මේ ඊශ්‍රායෙල් සෙනග ගලවීම ගැන මගේ අතේ තිබෙන ඒක සඳහායි ප්‍රමාණවත් දෙයක් මගේ අතේ තියෙනවද ඔහුට කියන්න තිබුණා මට මොකුත් නැහැ කියලා It's a strange situation. Moses is thinking, he's grumbling, he's questioning God as to will they listen to me? Will they believe in me? Will they believe that God's you sent me? But here see what God is telling him. ඔහු කිව්වද මට මොකුත් නැහැ කියලා. Did he say I don't have anything in my hand? නැහැ. ඔහු අඳුනගත්තා ඔහුගේ ළඟ තිබුණේ මොකද්ද කියලා. ඔහු කිව්වා සැරයටියක් තියෙනවා කියලා. He recognized what he has in his hand. Hallelujah. සැරයටියක් තියෙනවා කියලා අඳුනගත්තා. And he replied a staff. ඊට පස්සේ මොකද්ද කරන්නේ මේ සැර යටිය දෙවියන් වහන්සේ කියනවා බිමට හෙලන්න එතකොට ඒක සර්පයක් වෙනවා නැට්ටෙන් අල්ලන්න සර්පයාගේ එතකොට ඒක නැවත සැර යටිය බවට පත් වෙනවා හාස්කම සිදු කරා Amen in verse 3 it says the Lord said throw it on the ground Moses threw it on the ground and it became a snake and he ran from it then the Lord said Hallelujah. To reach out your hand and take it by the Hallelujah. tail Hallelujah කොහොමද මේ හාස්කම සිදු වුනේ How did this happen? ඔහුගේ අතේ තිබෙන දේ තුලින්. How did the miracle happen? Hallelujah. Using what he had in his hand. ඔහු අඳුනගත්ත අතේ තිබුණේ මොනවාද කියලා. He recognized, he identified what he had in his hand. ඔබෝධියෝගෙන්ද මේක ගැන. Hallelujah. I am excited about it. ඕ අපි තවත් කතන්දරයක් බලන්න යනවා දෙක රාජාවලිය 4 වෙනි පරිච්ඡේදය. 2 Kings chapter 4 we are going to look at another story. දෙක රාජාවලිය 4 වෙනි පරිච්ඡේදය. ප්‍රථම පදේ අපි කියවමු නැවතත්. First verse 1 ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගේ එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මුරගසා ඔබගේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මලේය ඔබගේ මෙහෙකරුවා ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතුව සිටි බව ඔබ දන්නේය නය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ටැවිත් සිටියයි කීවාය The wife of a man from the company of the prophets cried out to Elisha Your servant, my husband, is dead, and you know that he revered the Lord, but now his creditor is coming to take my two boys as his slaves. මොකද්ද මේ කතන්දරේ ප්‍රොපේතවරිය වරයෙකුගේ භාර්යාව දැන් මේ ප්‍රොපේතවරයා මිය ගිහිල්ලා prophet has passed away. ඇයට දරුවන් දෙදෙනෙක් සිටිනවා. She has two boys. සමහර විට මේ ප්‍රොපේතවරයා මිය ගියන් පස්සේ ආයෙ ණය වෙන්න ඇති. Maybe she got into debt after she died. ඇයට ආදායම් මාර්ගයක් නැති නිසා. Maybe she didn't have an income. මේ ණය හිමියේ තමයි මේ පැමිණෙන්නේ මේ දරුවන් දෙදෙනාව දාසයන් කොට ගන්නට. A creditor comes to take these two boys, her children, as slaves. ඇය යහපත් දෙයක් මේ ස්ථානයේ කරනවා. ඇය යනවා මිනිස්සෙක් ගාවට, සාමාන්‍ය මිනිස්සෙක් ගාවට නෙමෙයි, ප්‍රපේතවරයෙක් ගාවට ඔහු යනවා. She does something good here in this place. She goes to another prophet. හරි තෝර ගැනීමක්. Hallelujah. She has chosen correctly. ඉතින් මේ ස්ථානයට ගිහිල්ලා මේ දේ ඒ ප්‍රපේතවරයා එලීෂාට කිව්වහම එලීෂා මොකද්ද කියන්නේ? What did Elisha say? දෙවන පදේ අපි බලමු. Second verse. මම නුඹට කුමක් කරම්ද? අපි එතන පොඩ්ඩක් නතර වෙන්න යනවා. මම නුඹට කුමක් කරම්ද? Elisha replied to her, "How can I help you?" මිනිස්සෙකුට අපට දෙයක් කරන්න බෑ. Man can't do anything to us. එහෙනම් කාටද කරන්න පුළුවන් තව දුරටත් අපි යමු. Then who else can help us? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදයි මට කියන්න යට කිව්වේය. Hallelujah. What do you have in your house? Moses ගෙන් ඇහුවා ඔබේ අතේ තියෙන්නේ මොනවද? God asked Moses, what do you have? මේ කාන්තාවගෙන් අසනවා ඔබගේ ගෙදර මොනවද තියෙන්නේ? From this woman Elisha asked, what do you have in your house? Moses wage ayata hithanne thibuna mamme naya gena katha karana meya kiyak hari dei kiyala nam mama hithuwe namuth meya ahana mage gedara monad nathi nisane mama aave kiyala hithanne thibuna. Just like Moses thought about it when God asked him, this woman also could have thought, now I am in debt and I came for help. What is this man asking what I have in my house? Hallelujah. Ay kiyenawada mata mokut naha swamini kiyala. Did she reply saying I have nothing? නෑ බලන්න දෙවෙනි පදයේ දෙවෙනි කොටස තෙල් කුලාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතයි කියවය තෙල් කුලාවක් මිස ඒක හඳුනගත්තාය හalleluya she replies your servant has nothing there at all she said except a little oil hallelujah ගෙයි තිබෙන දේ අඳුනගත්තා hallelujah she recognized or she identified what she had ඊට පස්සේ මේ තෙල් කුලාවේ මොකද්ද දෙවියන් වහන්සේ කරන්නේ අපි බලමු what does god do using this little oil දැන් එලිසයිට පස්සේ කියනවා ආ ගිහිල්ලා අසල් වාසීන්ගෙන් වාදන අරන් ඇවිල්ලා මේ තෙල් කුලාවෙන් එකින් එකට ඒ වාදන වලට වත් කරන්ට පිරෙන එක අයින් කරන්න තවත් එකක් පුරවන්න මේ වගේ ඇයට උපදේශයන් දුන්නා. And then Elisha gives instructions to this lady, go around and ask all your neighbors for empty jars and then she does accordingly. ඇයට මේක පිස්සුවක් වගේ සමහරට හිතෙන්නේ නැති නමුත් ඇය වචනය විශ්වාස කර ඇදහිල්ලෙන් මේ දේ ඇය කරා. She would have thought this is a crazy thing to do but she believed she followed instructions. ඒ වාදන ගිහිල්ලා අරගෙන ඇවිල්ලා දොර වහලා තමන්ගේ දරුවන් එක මේ දේ කරන්න කියලා කිව්වා ඇය දෙ කරා. She got all these empty jars and got together with her two sons closed the door and they started doing tika velawakin eliyata aapuhama mokak delishata ya kiwwe baajana okkoma iwara una tell iwara una nemei baajana okkoma iwara una hallelujah she after they finished doing this they came out and said all the jars were filled etana e putte kavilla e daruwe kavilla kiyenawa amme okkoma baajana iwarai ne all the containers all the jars are finished now e ivarai kiyapu velawedema tel wet kerena kan athara wenawa as they said it's over it's finished the oil supply stopped etane ut apita igena ganna thiyena karanawak namuth eekata mama yanne neha ithin etanedi nathara wenawa ඊට පස්සේ එලියට ගිහිල්ලා කියනවා එලීෂාට ආ දැන් මේ තෙල් වලින් මොකද්ද මම කරන්නේ? ඔහු කියනවා මේ තෙල් ගිහිල්ලා විකුණලා ආ මොකද්ද කියන්නේ මේ තෙල් ගිහිල්ලා විකුණලා ඔබේ ණයගෙවල අපි 7 වෙනි පදේ බලමු. වචනෙම බලමු අපි. Hallelujah. Chapter 4 verse 7. එවිට ඇවිත් දෙවියන් වහන්සේගේ මිනිසයාට දැන්නුවාය. ඔහුද නුඹ ගොස් තෙල් විකුණා ණයගෙව ඉතිරි මුදලේ නුඹත් නුඹේ පුත්‍රයාත් ආරක්ෂා වෙන්නයි කිව්වේය. Hallelujah. She went and told the man of God and he said go sell the oil and pay your debts Hallelujah. You and your sons can live on what is left me haskama sidune patan gatte kotaninda ege nivase tibunu deyin how did this miracle start how did it begin from what she had in her house ivarune kotaninda ege avashyathawayata vitarak e velave tibunu avashyathawayata vitarak sapewada deviyan wahanse how did this start and how did this end did god just meet her need ඇය ණය විතරක් ගෙවලා ඉවර වුණේ නැහැ. She didn't just pay off her debt. කියනවා දරුවනුත් ඔබත් ආරක්ෂාවෙන්ට ප්‍රමාණවත් මුදලක් එකකින් හම්බ වුණා. Hallelujah. The word of God says you and your sons can live on what is left. මේකයි දෙවියන් වහන්සේගේ සැපයීම. This is God's supply. මේ තමයි දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ. This is what God can do in Hallelujah. our lives. Hallelujah. අද දවසේ මම ඔබගෙන් ප්‍රශ්නයක් අසනවා. අද දවසේ ඔබගේ ළඟ තිබෙන්නේ මොනවද ඔබගේ අතේ තිබෙන්නේ මොනවද ඔබේ ගෙයි තිබෙන්නේ මොනවද I am asking you what do you have in your hand what do you have in your house ඔබට යමක් තිබිය යුතුමයි you have something මන් දේ තිබෙන දෙයට තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ hallelujah god will bless what you have ඔබේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන විශාල හාස්කම කරන්ට දෙවියන් වහන්සේ ඔබගේ නසන්නේ දැන් ඔබ ගාව මොනවද තියෙන්නේ hallelujah in order to do that big miracle that you are expecting you are longing for god is asking you what do you have with you now ඉතින් ඔබට අවශ්‍ය ආර්ථික හාස්කමක් නම් if you need a financial miracle in your life දෙවියන් වහන්සේ අහන ඔබේ අතේ කීයක් තියෙනවද god is asking how much do you have in your hand එහෙම අහනකොට ඔබ කිව්වොත් එහෙම අනේ ස්වාමීනි මම ඔක්කොටම කෑව ඔක්කොම වියදම් වුණා කියලා If you are going to tell God, I have spent everything, I have eaten from all what I have. ඒ talent උපමාවේ වගේ දෙවියන් වහන්සේ ඔබට කියන්නේ අහෝ අඥාන දාසයා කියලා. God will tell you that you are a foolish person. ඒක නිසා අද දවසේ ඔබ තීරණය කරන්නට අවම ඔබේ වැටු පෙන්සියට පහක්වත් ඔබ ඉතිරි කරන්න අවශ්‍යයි අවම. So make a decision this morning in order to save at least 5% of your salary or of your income. ඊට වඩා පුළුවන් නම් ඊට වඩා ඔබ ඉතිරි කරන්න. If you could save more, please do so. අපි දැන් යන්න යනවා පස්වෙනි කාරණාවට. My fifth point I'm going to share with you. ඔබගේ අවශ්‍යතාවයේදී ඔබගේ අවධානය තිබෙන්නේ කොතැනද? In your time of need, what do you focus on? ඔබගේ අවශ්‍යතාවයේදී ඔබගේ අවධානය තිබෙන්නේ කොතැනද? In your time of need, what do you focus on? අපි දැන් තවත් උදාහරණයක් බලන්න යනවා. Let's look at another example. අපි හිතමු දැන් ගොවියෙක් ගිහිල්ලා බීජ වපුරනවා ඌට අස්වැන්නක් ලබා ගන්න පිණිස. Farmer sows in order to reap a harvest. ඒ අස් ඌ ඒක වපුරලා ඌ ගෙදර ආපුවම ඌට අධික බඩගින්නක් දැනෙනවා. Now he sows comes home and he is very hungry now. බඩගිනි දැන් ගෙදර බලනවා මොනවද තියෙන්නේ කන්න මොකුත් නැහැ වගේ. He looks into all the cupboards and sees he has nothing in his house to eat. ඔහු මොකද කරන්නේ? ඔහු දුවගෙන යනවා ගොවිපළට ගිහිල්ලා අර මේ වපුරපු බීජ හාරලා කනවා. එහෙම කරයිද? Will he ever go to the field once again and dig out all the seeds and eat it? ඒ වපුරපු බීජ හාරලා කයිද ගොවියෙක්? Will a farmer do that? ඔබ හිතනවාද එහෙම? Do you think like that? Do you think a farmer will do that? එහෙම කරන්නේ නැහැ ඔබ හරි. ඇයි ඔහු එහෙම කරන්නේ නැත්තේ? Why won't he do that? ඔහුට ඒ වපුරපු බීජ ගැන සැලැස්මක් තියෙනවා. Because he has a plan for those seeds. ඔහුට විනයක් තිබෙනවා. He has a discipline for those seeds. ඒ වපුරපු බීජෙන් ඔහු අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. He is expecting a harvest from the seeds that he sow. ඉතින් මේ નિયમિત කාලයට ප්‍රථම ඔහු ඒක පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ නැහැ. He won't dig it out before the appointed time. මන් ද එහෙම උත්සාහ කරොත් But ඒක අසාර්ථක වෙන බව ඔහු දන්නවා. His harvest it will be a flop. Hallelujah. මේකෙන් මම එනවා එක ස්ථානයකට. අපි ඉතිරි කරන විට අපට යම් අවශ්‍යතාවයක් නැයි මේ වගේ. As we save in our bank accounts, we will have various needs like this. සහ අපට යම් දේවල් වලට වපුරන්නත් හිතේ. We will feel like sowing into different things as well. ඉතින් එතකොට මොකද වෙන්නේ? හදිසියෙම අපි ඉතුරු කරපු එක මතක් වෙනවා දැන්. Then suddenly you will remember what you saved. ගොවියා මොකද කරේ? හාරලා කෑවද? Did the farmer dig it out and eat the seeds? ඉතින් අපි හාරලා කනවද? Are we going to dig Hallelujah. out and eat? හිතමු අපි මාසේ අන්තිමට තමයි අපි මේ මුදල් දාන්නේ බැංකුවට. 30 වෙනිදා කියමු. In end of the month imagine that we save and put from our salary into our bank account. එතකොට ඊළඟ මාසේ 30 වෙනිදා වෙනකොට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. මේ මුදල end of next month only it will be completed as we get the interest for it. අපිට මේ අවශ්‍යතාවය නැත්තම් වපුරන්න ඕන කියලා හිතන්නේ 15 වෙනිදා. We have a feeling we remember that we could sow into something maybe in the middle of the month on the 15th. ඊට පස්සේ අපි මෙහෙම කළොත් මොකද වෙන්නේ කියලා බලමු. අපිට මතක් වෙන ඉතිරි කිරීම 15 වෙනිදා ගිහිල්ලා අර පොලිය වැටෙන්නත් ඉස්සෙල්ලා සම්පූර්ණ වෙන්නත් ඉස්සර වෙලා අපි ගිහිල්ලා ගන්නවා මේ මුදල අරගෙන ඉවරලා වපුරනවා. වපුරලා මේ වැපිරීම අසාර්ථක වෙනවා. Before the end of the month because we get this great idea that we could sow into something else. So we go to the bank and get the money that we have saved and we sow. මෙහෙම වැපිරුවොත් අසාර්ථක වෙනවා. But it will be a disaster. Hallelujah. ඇයි අසාර්ථක වෙන්නේ? Why would it be a disaster? අපේ විනය කැඩිලා. Because our discipline is not there. අපි වපුරන දේට අපේ සැලැස්මක් නැහැ. ඔහේ හිතුණු නිසා අපි වැපිරුවා. we don't have a plan for our sowing. Just because we thought it's good, we were sowing. අපි වපුරනවා නම් අපිට සැලැස්මක් තිබෙන්න අවශ්‍යයි. If we are sowing, we need to have a plan for our sowing. අපි ඒක ගැන යාඥා කරන්න අවශ්‍යයි. We need to pray for our sowing. අපි ඒක ගැන දෙවියන් වහන්සේගෙන් වචනය ලබා ගන්න අවශ්‍යයි. We need to receive from the word of God for our sowing. එහෙම සැලසුම් කළා තමයි අපි බීජ වපුරන්නේ දෙවියන් වහන්සේට. We sow into the kingdom of God. එහෙමත් නැත්නම් ඉරිදා වගේ දවසක දෙවියන් වහන්සේ වචනයෙන් අපිට කතා කරලා කියනවාද දවසේ බීජයක් වපුරන්න. If not from the word of God on Sunday, God will speak to us in order to sow. අන්න එහෙමයි අපි වපුරන්නේ. This is how we sow. අපිට බෑ අපි අසම්පූර්ණ දෙයකින් අරන් දෙවියන් වහන්සේට වපුරන්න. From an incomplete thing we can't take and sow to God. මන්ද අපේ දෙවියන් වහන්සේ සම්පූර්ණ වූ දෙවි කෙනෙක්. Why? Because our God is a complete God. සහ අපේ දෙවියන් වහන්සේ විනයානුකූල දෙවි කෙනෙක්. He is a God with discipline. ඉතින් ඒක තමයි වහන්සේ අපේ මුදල් වලින් උත් අපේ ආර්ථිකයෙන් උත් බලාපොරොත්තු වෙන්නේ. This is what he expects from our finances. ඔබට දැන් මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් මම think like this. මම පොලිය බලාගෙන නෙමෙයිනේ ඉතින් මේ වැපිරු මේ විතරි කරේ. I didn't save expecting interest. සහ මගේ ආත්මාර්ථකාමි හැඟීම් වලටත් නෙමෙයි මට ලබා ගන්නත් නෙමෙයි මම ඉතුරු කරේ. Not with selfish thoughts that I have been saving. ඉතින් මේක ගත්තට ප්‍රශ්නයක් නැහැ නේ. So it's okay if I take from my savings. පොලිය වැටෙන්න ඉස්සෙල්ලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. It's okay if I take my money before the interest income. Sorry. ප්‍රශ්නේ ඇවිල්ලා ඒක ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. The problem is or the question is not taking your savings. ප්‍රශ්නේ ඇවිල්ලා ඔබේ අවශ්‍යතාවයේදී ඒ ඉතිරි කරපු මුදල් ගන්න ඔබ අවශ්‍යද? The question is when you are in need, when you are in need, is it good to take from what you have saved? ඒ ඉතිරි කිරීමේ ගිණුමෙන් ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. Taking from your savings account is not the problem. ඔබ අවශ්‍යතාවයේදී ඒකෙන් ගන්න ඕනේ දැත්තටම. Do you have to take for your need from the savings account? Do you have to take? නැහැ. ඔබ ගන්න අවශ්‍ය නැහැ ඒකෙන්. මන්ද? You don't have to take from your savings. දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ අවශ්‍යතාවය උදෙසා වෙනත් මාර්ගවලින් ඔබට සපයන්ට. Hallelujah. God can supply your need from a different source. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේට පුළුවන් ඔබට සපයන්ට වෙනත් මාර්ගවලින්. God can supply from different ways. ඉතින් ඔබේ අවශ්‍යතාවය පැමිණියාම දෙවියන් වහන්සේ ඔබේ ඉතිරි කිරීමේ ගිණුම දිහා බලන්නේ ඒකෙන් ඔබට සපයන්න. As you are in need, God won't look at your savings account in order to supply. දෙවියන් වහන්සේ මේ ලෝකේ මව පාලනය කරන දෙවියන් වහන්සයි. Our God is the one who created this entire universe. උන්වහන්සේ සියලු දේ අයිති. Everything belongs to him. Hallelujah. උන්වහන්සේට පුළුවන් ඔබේ සියලු අවශ්‍යතාවයන් වලදී ඔබට සපයන්න. God can supply all your needs. මම ඔබට කියන්න කැමතියි ඔබ ඉතිරි කරන්ට ඔබට මුදල් තියෙන බව ඔබ දැනගත්තාම එවිට අන් සියලු ඒ මාර්ග ඔබට දොරටු විවර වෙන්න යනවා. As you know, as you believe and as you go ahead and save the money in discipline, God will open other doors in order to supply your need. ඔබ සියලු අවශ්‍යතාවලදී ඔබට මුදල් පැමිණෙන බවට ඇදහිල්ලක් ඔබට පැමිණෙන්න යනවා. Hallelujah. Hallelujah. Then you will have the faith to believe that in all your needs that God will supply. නිරන්තරයෙන් ඔබට මුදල් ඇති බවට මානසිකත්වයක් ඔබට ඇති වෙනවා. We need to have a mentality that continuously we will have a source of supply. මම අද දවසේ නැවතත් පාස්ටර් රවි අපිට කිව්වා අපි ආබ්‍රහම්ගේ බීජයයි. Yeah, Pastor Ravi taught us today we are the seed of Abraham. ආබ්‍රහම්ගේ සියලු අවශ්‍යතාවයන් උදෙසා දෙවියන් වහන්සේම ඔහුට සැපෙව්වා. God supplied all his needs. අපේ සැපීමේ මාර්ගය දෙවියන් වහන්සේ. Our source of supply is God. ඒ වගේම මුදල් ගැන කතා කරනකොට අපි මුදල් ගැන ප්‍රවේශම් විය යුතු කාරණාවක් ගැන ඔබත් සමග බෙදා ගන්න කැමතියි. I like to share something about money that we need to be careful of. අපි 1 තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට පෙරලගමු. Let's turn to 1 Timothy chapter 6 verse 17. මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවි වස්තුවේ අස්තිරකම කෙරෙහි නොව සියල්ල භුක්ති විඳින පිණිස අපට බහුල ලෙස දෙන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වී සිටින්ටත්. Hallelujah. Hallelujah. 1 Timothy chapter 6 verse 17. Command those who are rich in this present world not to be arrogant, nor to put their hope in wealth, which is so uncertain, but to put their hope in God. මේ මුදල් කියන දේ අපේ ජීවිතවලට නිසකකමක් ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා දෙනවා. ඒ කියන තමයි. Money can bring certainty into our lives. අපට උඩඟුකම ඇති කරනවා. It can bring pride, arrogance. අපට යම් නිසකකමක් ගේන්න පුළුවන් මුදල් වලට. Money can bring confidence into our lives. අපට එතකොට හිතෙනවා මට මුදල් වලට ඕන දෙයක් කරන්න පුළුවන්. You will think money can do everything. මුදල් වලින් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. I can do anything with money, you will think. ඒ වගේ මානසිකත්වයක් අපට ගොඩනගන්න පුළුවන් මුදල් ගැන. You can have a mentality like that about money. ඒක වැරදි මානසිකත්වයක්. That's a wrong mentality to have. ඇයි අපි එහෙම මානසිකත්වයක් එන්නේ අපිට අපි මුදල් මත යැපෙන්න පටන් ගත්තාම? How do we get such a mentality about money? That is when if we depend on our money. මේකේ ඒ මුල් කොටසේ ඉඳලා බැලුවොතින් අපි මුදල් වලට කෑදර If we are greedy for money, අපේ යැපීම අපේ කුසගින්න අපේ බලාපොරොත්තුව අපේ අවධානය විය යුත්තේ ඒ දෙන දේ උදෙසා නෙමේ දෙන තැනැත්තා උදෙසායි hallelujah our dependency our hope our assurance should be the source of our receiving of money ඉතින් ඔබේ යැපීම ඔබේ කුසගින්න ඔබේ බලාපොරොත්තු ඔබේ අවධානය දෙවියන් වහන්සේ වෙත පමණක් ඔබ යොමු කළ යුතුයි it's important that we focus that we hope we put our dependency only on god මන්ද මේ ස්ථානයේ කියන සියල්ල භුක්ති විඳින්න පිණිස බහුල ලෙස අපට දෙන්නේ දෙවියන් වහන්සේ in this place it says that everything is given to us by god සියල්ල භුක්ති විඳින්නට තමයි දෙන්නේ he gives us to enjoy නමුත් අපිට භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ අපේ අවධානය දෙවියන් වහන්සේ කෙරෙහි තිබුණොත් විතරයි amen we can enjoy all these things if we our focus is on god ඒක නිසා තමයි අපි දකින්නේ ලෝකේ මිනිසුන් කතරම් මුදල් හම්බ කරත් ඔවුන්ට ජීවිතේ භුක්ති විඳින්නට බෑ ඇයි that's how we see people in the world they earn a lot of money but why can't they enjoy life ඇයියේ ඔවුන් ඒ මානසිකත්වය තුල සිටින නිසායි because they are having the wrong mentality ඒ මුදල් මත යැපෙන නිසායි they depend on their finances මුදල් ඔවුන්ට ජීවිතය ගැන නිසකකමක් දී තිබෙන නිසායි finances have given them an assurance about life අපේ නිසකකම විය යුත්තේ දෙවියන් වහන්සේ we need to have that assurance in god අපේ මානසිකත්වය ඇවිල්ලා මුදල් වලින් ඕන දෙයක් මට කරන්න පුළුවන් කියන එක නෙමෙයි our mentality shouldn't be that i can do anything with money අපේ මානසිකත්වය ඇවිල්ලා මට ඕන දෙයකට මුදල් තිබෙනවා මන්ද මගේ සැපයුම් කරු දෙවියන් වහන්සේ නිසා because god is my supply to do anything in Hallelujah. life i have money ඒක නිසා තමයි ගීතා වෙලිය 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ ඇඳේ රාය මට කිසි හිඟයක් ඇති නොවන්නේය කියලා hallelujah psalm 23:1 says the lord is my shepherd i shall not be in want hallelujah ප්‍රශංසා වේවා hallelujah ඉතින් අද දවසේ මේ කාරණා පහ මම ඔබ එක්ක බෙදාගත්තා ඔබට නැවත මතක් කරන්න කැමතියි මේ කාරණාවල් පහ I like to remind you these 5 points once again ඒ කාරණා පහට එන්නේ ඉස්සෙල්ලා මම ඔබ සමග බෙදාගත්ත අපේ හැඟීම් පෝෂණය කරන්න එපා කියලා I first of all I shared with you do not nurture or nourish your feelings ඔබේ සිතුවිලි ආරක්ෂා කරගත යුතුයි It's so important that we guard our thoughts සිතුවිලි වලින් හැඟීමක් ආවත් if we receive if we get a feeling from our thoughts deviyan wahansege wacane situvili walin e situvilla api yatapat karanta awashyai we need to take captive of that thought from the word of god etakota e situvili walata apata udaw karanta baya ape hangim walata then those thoughts cannot encourage those feelings hallelujah itapasse mama katha kara ape aarthikayata vinayak geneema gana next i spoke about bringing discipline into our finances eka yata tie palaweni karanawa ape purudu wenas karamin aarthikaya pilibandawa nava manasikathwaya godanagima i spoke about changing certain habits and developing a new mentality about our finances දෙවෙනි කාරණාව ලෙස අපේ sannivedanayedi විශිෂ්ට ලෙස වචන භාවිතා කිරීම. Second point was in your communication to speak excellently. තුන්වෙනි කාරණාව තිබීම ක්‍රියාවට දැමීම. Third point was practice having finances. හතරවෙනි කාරණාව තිබෙන දේ හඳුනා ගැනීම. Fourth point was identify what you already have. මට දැනුණ බොහෝ අය මේක අල්ලගත්තා. Hallelujah. Hallelujah. පස්වෙනි කාරණා අවශ්‍යතාවයේදී ඔබේ අවධානය තිබෙන්නේ කොතැනද? In your time of need, what do you focus on? Where is your focus? Hallelujah. Prashansa veva api negita sitimu api me laba gattavu deviyan wahansege anargavu bhojanaya api ape athulantayata uragamu api anya bhashawen yaknya karamin ada dawasse api igena gattavu karanawal prakasha karamin api ganta yannawu thirana api deviyan wahanse samaga ganudenu karamu me welawen. Hallelujah. Let's rise to our feet. Let's speak in tongues. And let's deal with the Lord this morning. As we receive the word of God, let's receive it into our spirit this Hallelujah. අපි ප්‍රකාශ කිරීම කරමු කීපයක්. Hallelujah. Let's make few confessions. Hallelujah. නිරෝගීකම මගේ උරුමයයි. Hallelujah. Healing is my inheritance. මේ ලෝකේ මම අතිශයින් ජයලත් දෙ. I'm more than a conqueror in this world. මට විරුද්ධව සාධන කිසි අවියක් සඵල වෙන්න බෑ. No weapon formed against me shall prosper. දෙවියන් වහන්සේ තුල මම සඵලයි. I am prosperous in the Lord. මගේ සියලු අවශ්‍යතා සපයන්නේ දෙවියන් වහන්සේ. All my needs are met by the Lord. මගේ අවධානය තිබෙන්නේ දෙවියන් වහන්සේ. My focus is on the Lord. Hallelujah. මම දකුණටවත් වමටවත් හැරෙන්නේ නැහැ. I will not turn to the left or to the right. මගේ ආර්ථිකය තුල මගේ අවධානය දෙවියන් වහන්සේ. In my finances my focus is on the Lord. Hallelujah. ඕ අතකොට පිරියන් දෙවියන් වහන්සේ මට සපයන දෙවියන් වහන්සේ. You are the God who supplies. Reba shantara karala barra rumo. Oh, diara bashande liya kara kara. Hallelujah. Hallelujah. Hallelujah. Devan hanse nevatat mata deyak matak karna. Api e mudal ituru kirima gana katha kara. God is reminding me something I spoke about saving money. Etukote ituru karapu mudala api pavichchi karanne nadda meka samahara ayage prashnaya. Some of you have this question, aren't we going to use this the amount that we have been saving? Oh aniwaryama meka aathmika aarthika vinayak lesa api itirikara namuth deviyan wahanseema thamai me mudal apatulin pawichchi karanta yanne. God is going to use this finances through us. මේ මුදල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔබ නෙමේ තීරණය කරන්නේ ඔබේ මනස නෙමේ තීරණය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේම ඔබට කියයි ඒ අවශ්‍යම දේ මොකක්ද කියලා ඔබේ ආර්ථික පාවිච්චි කරන්නට යොදවන්න. Holy Spirit will lead you and guide you as to for what you could use this saving. ඒක නිසා මේ මුදල ඔබ ඉතිරි කරන්නට විතරක් මතක් කරගන්න ඔබ ඒක වියදම් කරන්නේ කොහොමද කියලා ඔබ මතක් කරන්න එපා ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මතක් කරන්න යනවා. As you save your money, your finances, don't think about how you are going to spend the money, your finances, but the Holy Spirit, the Lord himself will speak to your heart and tell you how and when and where you could spend this money. Hallelujah. Hallelujah.